සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට. සසර සරතැස නිවන උතුම් වූ මග ලොවටම සන්නිවේදනය කරන බෞද්ධ අරූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙලෙස ආරම්භ කෙරෙන්නේ. සුබින්වත්නේ ධර්මදේශනාව පැවැත්වීමට මේ ධර්ම සභාවට වැඩමකොට වදාලා අම්බලංගොඩ ගල්දුවව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ දේශකයන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව අපි පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනි. සාදු සාදු සාදු. පින්කමට තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරනවා පන්නිපිටිය හෝකන්දර පාරේ වනමල් උයන ලිපිනෙහි පදිංචි මහජන බැංකුවේ සේවයේ නියුතු JMTB ජයසේකර මහතා, දමිතා අනෝමා ජයසේකර මහත්මිය සහ පොතුනුවන් වන කල්හාර බුවනෙක බණ්ඩාර ජයසේකර ඇතුළු පින්වත් පිරිස. සද්ධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා ආජීවාෂ්ටමක ශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධෙන් ආජීවං අට්ඨමග සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. ආම බන්තේ සාදු සාදු සාදු. කවුරුත් මෙසේ කියන්න. සෝ භගවායිතිපි සම්මා සම්බුද්ධෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විශිෂ්ට ඥානයෙන් සත්‍යධර්මයන් විශිෂ්ට ඥානයෙන් දැනවදාළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දුක්ඛ සත්‍යය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සමුදය සත්‍යය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නිරෝධ සත්‍යය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මාර්ග සත්‍යය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නව ලෝතුරා ධර්මය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංඛාර විකාර ලක්කන නිබ්බාන පඤ්ඤත්ති යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය ගුරු උපදේශ රහිතව තමන් වහන්සේම අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සෝමගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝමගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝමගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ ධාන පසුතා ධීරා නික්කම්මෝප සමේරතාති. කාරුණික සදහවත් පින්වත්නි, අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනාවක පද දෙකක් මේ ඉදිරිපත් කළේ පන්නිපිටිය හෝකන්දර පාර වනමල් උයන පදිංචි JMTB ජයසේකර මහත්මයා සහ දමිතා අනෝමා ජයසේකර මහත්මිය, කල්හාර බෝනික බණ්ඩාර ජයසේකර පුතුණුවන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබන ධර්මදේශනාව වෙනුවෙන් මේ පින්නතුන් ලැබෙහෝ මෝනෑ කමෙන් සද්ධාවෙන් භක්තියෙන් යුතුව කටයුතු කරන පිරිසක්. ඒ පිරිසට තව පිරිසක් සම්බන්ධ කරගෙන මේ ධර්මදේශනාවට සම්බන්ධ වෙන අතර ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහායි තමන්ගේ දායකත්වය යොමු කරලා කටයුතු කරන්නේ. විශාල පිනක් සිදුවෙන දෙයක් තමයි ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම. ලෝකයාට බණ ටිකක් අහන්න ඉඩකඩ සලසා දීම අතිමහත් පින්කමක්. ඒකම බුදුගුණ භාවනාවක් සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ කියලා මෙනෙහි කළා. තමන්ගේ ඉඩකඩ ලැබෙන සෑම වෙලාවකදීම ඒ බුදුගුණ භාවනාව සිහිපත් කිරීම ඉතා වැදගත් වෙනවා. තේරුමක් දෙකක් දැනගෙන සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ කියලා මෙනෙහි කරන්න තණ්හාව, තරහාව, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා දුර්වල යනවා. සති සමාධි ඥාන හොඳට ලැබෙනවා. තමන්ගේ ගුණ හොඳට දියුණු කරන්නට පුළුවන්. ඒ වගේම ඉතා කෙටි කාලයකින් නිර්වාණ ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම තියෙනවා. මම මේ මාතෘකා කරපු දේශනාව සංකස්සපුරේදී වදාළ දේශනාවක්. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ අන්‍යාගමික මාරද්වාජ කෙනෙක් හඳුම් පාත්‍රයක් උණගස් කීපයක් එකට ගැට ගහලා ඒ මත තැන්පත් කළා. එකොළ මේ ගහ හිටෙව්වා. ලෝකයේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා නම් අහසින් ඇවිල්ලා මේ හඳුම් පාත්‍රය අරගෙන යත්වා කියලා මේ හැම තැනම දැන්වීමක් කළා. පළවෙනි දවස දෙවෙනි දවස මෙහිම ගෙවීගෙන ගියා. සංජය බෙල්ලත්ති පුත්ත, පකුදකච්චාන, නිගණ්ඨනාත පුත්තාදී ශාස්තෘවරු තමන්ගේ ශිෂ්‍යයෙන් ඇවිල්ල මේ පාත්‍රය ගන්න හරියට මහන්සි ගත්තා. එවුනාට මේගොල්ලන්ට අභිඥා නෑ, අහසින් යන්න බෑ. ඉතින් මේගොල්ලෝ කියන අපේ ගුරුවරු අහසින් යෑමේ ප්‍රාතිහාරය දක්වන්නේ නැහැ, ඒ නිසා මේ පාත්‍රය අපිට දෙන්න කියලා. බ්‍රාහ්මණතුමා කියන්නේ ඕනම කෙනෙක් අහසින් ඇවිල්ල මේ පාත්‍රය අරන් යන්න. අද හත්වෙනි දවස මහමුගලන් ස්වාමින් වහන්සේත්, පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමින් වහන්සේත් දානිට වඩිනකොට මේ පණිවිඩේ හම්බුණා. දැන් බ්‍රාහ්මණතුමා පව් කරගන්න මේ ලෝකයේ රහතන් වහන්සේලා නෑ කියලා. එනිසා භාරද්වාජ ඔබ අහසින් ගිහිල්ලා මේ පාත්‍රය ගන්න කිව්වා. ප්‍රාතිහාරය දක්වලා මහා පර්වතයක් අහසට අරගෙන මේ රහත් ගුණය අඟවමින් ප්‍රාතිහාරය පාන පුළුවන් බව දක්වමින් අර පාත්‍රය අරගෙන අහසින්ම වැඩිය. දෙනෝ දාහක් ජනතාව ප්‍රීති ගෝසා පවත්වන සාධුනාද පවත්වන මේ මහ විශාල සම්දය බුදුරජාණන් වහන්සේට ඇහි ලහන ආනන්දි, මොකද්ද මේ සම්දේ? ස්වාමීනි, පින්ඩෝල භාරද්වාජ හාමුදුරුව ප්‍රාතිහාරය දක්වලර පාත්‍රය අහසි මරංගයා කිව්වා. වහාම භික්‍ෂූන් කැඳවන්න කියල පණිවිඩයක් දුන්න. දිල කියන මින් පස්සෙහි මේ ශාසනය කිසීම භික්‍ෂූන් වහන්සේ නමක් ඉරදි ප්‍රාතිහාරය පෑම නොකොළ යුතුයි කියලා. බොහෝ දර අන්‍යාගමික අය බනින්න පටන් ගත්තා. බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඇවිල්ලා ප්‍රාතිහාර්ය දක්වලා නැති ගුණ ඉදිරිපත් කරලා මිනිස්සුන්ගේ පැහැදීම ඇති කරගෙන කටයුතු කරනවයි කියලා. මේ තහනමට ලක්වුණ නිසා අන්‍යාගමික අය බොහෝම සතුටු වුණා. සතුටු වෙලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරන අපිත් එක්ක ප්‍රාතිහාර්ය දක්වන්න එන්න කියලා. මේ අන්‍යාගමිකයෝ කියන්නේ ඒගොල්ලන්ට ධ්‍යාන අභිඥා මාර්ගඵල මොකුත් නැහැ. පාගමනින් විතරයි යන්න පුළුවන්නේ. නමුත් ලෝකෙම අසම සම බුදුර ගුණ ඇති බුදුරජාණන් වහන්සේටයි මේ කතාව කරන්නේ. බිම්බිසාර රජුරෝ වේගෙන් ඇවිල්ලා කියන ස්වාමීන් අපිට ලොකු අනර්ථයක් වුණා. මොකක්ද අනර්ථය? ඉරදි ප්‍රාතිහාරයේ පාණ්ඩ තහනම් කරපු නිසා අන් හැම කෙනෙක්ම දැන් කෑකෝ ගහනවා ඔබ වහන්සේට එන්න අපිත් එක්ක ප්‍රාතිහාරයේ පාණ්ඩ කියලා. ඒ වෙලාවේ රජුරෝ අන්න කියන මහරජ අඹ උයනේ තියෙන අඹ කඩන්න රජුරෝ අන්න තහනම්ද කියලා. නෑ ස්වාමීන් මට ඕන වෙලාව කඹ ගෙඩියක් දෙකක් හදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ නීතිය තථාගතයන් වහන්සේට සාධාරණ නැහැ. උන්වහන්සේට ඕන වෙලාව කේම් ප්‍රයෝජන ගන්න පුළුවන්. අනේ සාදු ස්වාමීනි, එහෙනම් මේකට දිනයක් දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දිනයක් දුන්න ඇසළ පෝය දවස. හවස් වෙනකොට මේ ප්‍රාතිහාරයට සෝදානම් වෙන්න අඹ ගහක් මුල තමයි මේ ප්‍රාතිහාරය පාන්නේ. ඒගොල්ලෝ හිතුවේ නැහැ බුදුරජාණන් වහන්සේ වැඩේ කියලා. රාත්‍රියේ කාලේ මේ මිනිස්සු ධම්මල මොකද කරේ? පලාතෙම තිබිච්ච අර වටිනා අඹ ගස් ටික කපලා දැම්මා. දරුණු අපරාධයක් කළේ. බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුරුවන්ගේ ආරාධනාවෙන් ගණ්ඩම්බ රුක්කමෝල කියන ස්ථානෙට තමයි දැන් වඩින්නේ. අඹ ගස් නැ ඔක්කොම කපලා දාලා බුදුරජාණන් වහන්සේට අඹ උයනක් පාලනය කරන තැනැත්තෙක් අඹ ගෙඩියක් පූජා කළ තිබුණා. මේ අඹ ගෙඩිය වළඳලා අඹ ඇටයේ පාත්‍රය දාගෙන ආවා. පින්වතුනි බලන්න බුදුරජාණන් වහන්සේගේ මහිමය කොහොමද කියලා. අර අඹ ඇටේ රෝපණය කළේ අදිෂ්ඨාන කරලා විශාල ගහක් මැවෙන්නට ඕන. ඒ විදිහටම කළාම විශාල ගහක් මැවුණා. අන්න එතන තමයි අදත් සලකන්නේ ඉන්දියාවේ ගණ්ඩම්බ රුක්කමෝල කියලා. එතන තමයි ප්‍රාතිහාර්ය පාන්නේ ලක්ෂ කෝටි ගාණක් ජනතාව ඇවිල්ලා. දෙවියෝද බ්‍රහ්මයෝද එක්රැස්සලා මේ ප්‍රාතිහාර්ය දකින්න. බුදුරජාණන් වහන්සේ අහසට නැගලා තම බුදුවරයන් වහන්සේ නමක් මවාගෙන අහසේ සක්මන් කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, ධර්ම දේශනා කරනවා, සමනග්ගන බුදුරැස් විහිදුවනවා. ඒ වගේම පින්වත්ති දිය දහරකොත් ගිනි දහරකොත් ශ්‍රී දේහෙන් නිකුත් කරනවා. මේ මහා ප්‍රාතිහාර්ය දැකගෙන හිටියේ පින්වත්ති ජනතාව අතරින් කෝටි 20ක් අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරන් තියෙනවා. කෝටි 20ක් නිවන් දැකලා ඊළඟට මාර්ගඵල නොලබපු අය එතනම නතර වුණා. බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කළා තෞතිසා දෙවුලවට. එතනට වැඩිය මහා මායා දිව්‍ය රාජයාට ධර්මදේශනාවක් කරන්න හැම බුදුරජාණන් වහන්සේ නමක්ම 7 වෙනි වස් කාලය ගත කරන්නේ තෞතිසා දෙවුලව. එහෙට වැඩලා දින 90ක දේශනාවක්. දෙවියන්ට විනාඩි 9යි, අපිට දින 90ක් ගත වෙනවා. දින 90ක් අපිට එක ඉරියව්වෙන් ඉන්න බැරි නිසා ඒ දේශනාව සියලු බුදවරු තෞතිසා දේව භවනේ දේශනා කරන්නේ. විනාඩි 9ක් ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. අපිට දින 90ක් වෙනකොට ඉන්න බෑ, කොහොමවත් ඉන්න බෑ. නිසා මනුලොව ඒ අභිධර්ම දේශනාව පවත්වන්නේ නැහැ. එකම සූත්‍රයක් ප්‍රකරණ 7කින් සමන්වාගතයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්මය විදහා දක්වන්නේ සූත්‍ර විනය පිටකෙන් නෙමෙයි, අභිධර්ම දේශනාවෙන්. ඒවා ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද ආදී වශයෙන් මේ ගාම්භීර ධර්මයන් වලට බෙද බෙදා දැක්කවා. ඒ දේශනාව අවසන් වෙනකොට දෙවියෝ බ්‍රහ්මයෝ අනන්ත අපරිමාණ පිරිසක් නිවන් අවබෝධ කරගෙන තියෙනවා. කෝටි 80ක් රහත් බවට පත්වලා තියෙනවා. ඊළඟට තමයි උන්වහන්සේ වස්සාන කාලය ඉවර වෙලා සංකස්සපුරයට වඩිනවයි කියලා උන්වහන්සේ පණිවිඩය දුන්නේ. දඹදිව වන්දනාවට ගිය අය මේ සංකස්සපුරයටත් යනවා. අර ගන්ධම්බ රුක්කමෝල කියන පුඩා චෛත්‍යයත් වැඳගෙන තමයි යන්නේ සවැත් නුවර තිබෙන. ඉතින් දැන් දෙව්ලොවෙන් පින්වත්නි එක පැත්තකින් බ්‍රහ්මයෝ අනිත් පැත්තෙන් දෙවිවරු මැද බුදුරජාණන් වහන්සේ සත්තරං ඉනිමගකින් පහළට බහිනෝ. මේ පහළට වැඩම කරන බුදුරජාණන් වහන්සේ දැකගත්ත අතිවිශාල ජනතාවක් අනේ මටත් ලෝතුරා බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළත් ඒ තරම් වටිනා අවස්ථාවක්. මෙතනට රැස්වල හිටියේ පනාත්වල ජනතාව, සැවැත්නුවර නිවන් දක ගන්න බැරි වෙලා එදා හිටපු ජනතාව හැම කෙනෙකුම මුගලන් මහරහතන් වහන්සේ ගිරිදි බලයෙන් සංකස්සයට වැඩම කෙරෙව්වා. දැන් මේ සංකස්ස පුරේදී තමයි විශේෂ දේශනාවක් බුදුරජාණන් වහන්සේ පැවැත්වුවාම එතන සැරියොත් මහරහතන් වහන්සේට ප්‍රඥාවෙන් අගතන්පත් තනතුර ප්‍රදානය කළා. මතක තියාගන්න, සැරියොත් හාමුදුරුවන්ට ප්‍රඥාවෙන් අගතන්පත් තනතුර හම්බ වුණේ බුද්ධත්වයෙන් 7 වෙනි වස් කාලයේ අවසානයේ සංකස්සපුරයේදී. ඔතනට ඇවිල්ලා හිටියා අනාගතයේ බුදු වෙන මෛත්‍රී බෝසතාණෝ. එතුමා මහා පිංවන්ත, ගුණවන්ත, නැනවන්ත, තේජාන්විත, බල පරාක්‍රම තරුණේ. මේ තරුණ විරෝධාර තැනැත්තා එදා මේ බුදුරජාණන් වහන්සේ අභියසදී සංකස්සපුරයේදී මහණ වුණා. එතකොට මෛත්‍රිය බෝසතාණෝ අවසාන වශයෙන් මහණ වුණේ සංකස්සපුරයේදී. ඒ සංකස්සපුරයේදී මහණ වෙලා එතනදී විවරණයක් දෙනවා. මේ මෛත්‍රිය බෝසතාණෝ මාමෙන්ම අනාගතයේ මේ කල්පයේදීම අවසාන බුදුවරයන් වහන්සේ හැටියට සර්වඥතා ඥානයට පත් වෙනවයි කියලා අවසාන විවරණය, බුදු බවට පත් වෙනවා කියන අන්තිම විවරණය මෙන්න මේ සංකස්සපුරයේදී තමයි දුන්නේ. ඒතොර මේ සංකස්සපුරය බොහෝම වැදගත් තැනක්. ඒකයි ඈත මග ගෙවාගෙන කිලෝමීටර 500කට වැඩි ප්‍රමාණයක් තනි ගමනක් හැටියට ගෙවාගෙන යන්නේ. සැරියුත් හාමුදුරුවන්ගේ මහා ප්‍රඥාවෙන් අගතන්පත් තනතුර ප්‍රදානය, මෛත්‍රිය මහබෝසතාණන් වහන්සේ මහණකම ලබා ගැනීම, මහබෝසතාණන් වහන්සේ මහණ වුණාම මෛත්‍රී ස්වාමීන් වහන්සේට ලෞතුරා බුදු බව ලැබෙන බව තවසාන විවරණය ලබා දීම, එවැගේම දෙව්ලොවෙන් බුදුරජාණන් වහන්සේ මනුලොවට වැඩම කළ තැන එතනදී පින්වත්නි කෝටි 30ක් නිවන් දැකලා තියෙන සංකස්සපුරයේදී. අන්න ඒ වැදගත් සිදුවීම් ටික නිසා තමයි මේ සංකස්සපුරය ඔය තරම්ම වැදගත් තැනක් බවට පත්වලා තිබෙන්නේ. එහෙමනම් ඒ සංකස්සපුරයේදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා. යේ ජාන පසුතා දීරා නික්කම් ඕප සමේ රතා දේවාපි තේසං පිහයන්ති සම්බුද්ධානං සතිමතං කියලා. සැරියොත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ බලය, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ආනුභාවය මහා පුදුමයි. මහා පුදුමානුභාවයක් තිබෙන බව දෙවියෝද මනුෂ්‍යයෝද බ්‍රහ්මයෝද ප්‍රශංසා කරනවා කිව්වම මේ ගාථාවෙන් ධර්ම දේශනාවක් කරනවා. මේ මහා උතුමන් වහන්සේලා හෙවත් බුදුවරු යේ ධ්‍යාන පසුතා දීරා, ධ්‍යානයෙන් ප්‍රථම ධ්‍යාන, ද්විතීය, තතිය, චතුර්ථ ධ්‍යාන ලාභී උතුමන් වහන්සේලා, එවැගේම මහා නුවණින් නගතන්පත් උතුමන් වහන්සේලා, උස්සායෙන් බලගත් උතුමන් වහන්සේලා, අනේක තමයි යේ ධ්‍යාන පසුතා දීරා කියලා කියන්නේ. නික්කම්මෝප සමේ රතා, ඒ බුදුවරු ගිහි ගෙදර ඇලුම් කරන්නේ නැහැ. ඒ බුදුවරු නිතරම නෛෂ්ක්‍රම්‍ය අධ්‍යාසයෙන් වාසය කරන්නේ. බුදුවරු හැමදාම විහෙර විහාර වනාන්තර ඇසුරු කරගෙන වාසය කරන්නේ. ගිහි ගෙදරට කැමැතිම නැහැ. ගිහි ගෙදර කරදර කම්කටොළු බාධක සහිතයි. එවන් තැනකින් යම් කෙනෙකුට නිදහස් වෙන්න ලැබෙනවා නම් ජීවිතයේ පරම නිදහස් වීමක්. මේ පින්නතුල්ලා පුරපසනොස්සක් පොහෝ දවසට පාන්දර අවදි වෙලා තමන් විහෙර විහාරස්ථානවලට යනවා අටසිල් දසසිල් ගන්න. මේ ගමන උදාර ගමනක්, ඒකට කියන්නේ නෙක්ඛම්ම ගමන කියලා. ඇයි දවසක් ගත කරලා එන්නේ? ගේ දොර අමතක කරලා, දුවා දරුවන් අමතක කරලා, සීල සමාධි ප්‍රඥා ගුණ වඩලා, බුද්ධ පූජා වන්දනාමාන කරගෙන පවත්වන ලබන මහා නෙක්ඛම්මයක්. ඒ නිසා හැමෝම පොන් පොහෝ දවසටවත් මාසෙටක දවසක් විහෙර විහාරස්ථානවලට ගිහිල්ලා ගත කරන්න ඕන. දවසක් දෙකක් තුනක් පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් පින්නතුන්ලාගේ යෙදී තිබෙන වැඩ, රාජකාරී, දුවා දරුවන්ගේ වැඩ කටයුතු නිසා එහෙම අමාරුයි. ඒ වුණාට දිනපතා පංචශීලය සමාදන් වෙලා රැකගන්න. එතකොට සිල්වන්තකම හොඳට රැකෙනවා. සිල් ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. ආයි සමාදන් වෙලා ඒ රැකගන්න. පෝයට අටසිල් ගන්න, මෛත්‍රී භාවනා කරගන්න, දැන් කියලා දුන බුදුගුණ භාවනාව ඕනම වෙලාවක ඕන ඉරියව්වකදී සිදු කරගන්න. එතකොට පින්වත්නි, අපිට මොනවද සිදුවන්නේ? අපේ හිතේ බලපවත්වන පවිටු අදහස් සිතුවිලි බැහැරව යනවා. හිත පිරිසුදු භාවයට පත්වෙනවා. හිත පිරිසුදු කර ගැනීම නිසා අපර විශාල වරප්‍රසාදයක් ලැබෙනවා. අපේ මේ හිත පිරිසුදු කරගන්න බැරුව මරණයට පත්වනොත් එහෙම හොඳ තැනකට යන්නට කොහොමවත්ම බෑ. ඒ නිසා මොන දේ තිබුණත්, මොන දේ කළත් හිත පරිස්සම් කරගන්න එක තමයි වැදගත්ම වෙන්නේ. නොයෙක් දෙන ඇවිල්ලා බනින්න පුළුවන්, ගහන්න පුළුවන්, තර්ජනය කරන්න පුළුවන්, නින්දා පහස කරන්න පුළුවන්. ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේගේ දහම වැදගත් වෙන්නේ. බනින්න යන්න එපා, ගහන්න යන්න එපා, සුවපත් වේවා, සුවපත් වේවා කියන මෛත්‍රියම කරන්න කියන එක තමයි උපදෙස් දෙන්නේ. එතකොට අපි පරාජයට පත් වුණා නෙමෙයි, නිවට වුණා නෙමෙයි, පහත් වුණා නෙමෙයි, ජයග්‍රහණයක් ලැබුවා වෙනවා. මොනතරම් බාධකවලට පැමිණියත් ඒ බාධක ජයග්‍රහණය කරන්නේ ඉවසීමෙන් පමණයි. ඒ ඉවසීම අපි දියුණු කර ගන්නට නම් මේ ලෝතුරු දහම හැර වෙන කිසිම සරණක් පිහිටක් අපිට නෑ පින්වත්නි. අපි ආවේ තනියම, ගෙනාවෙත් නෑ මොකොත්, පිනපව විතරයි අරගෙන ආවේ. දැන් ඊළඟට අපිට සිදුවන්නේ ඒ අවස්ථාවම තමයි. අපි ආයි තනියම යන්න ඕන, ගෙන යන්නෙත් නෑ මොකොත්, ගෙන යන්නේ පිනයි පවයි දෙක. පව අඩු කරලා පින වැඩි කරගත්තොත් සංසාර ගමන හොඳයි. අපිගේ ආත්මේ මරණයට පත් වෙනකොට හොඳ අදහසක්, හොඳ සිතුවිලි වලින් අවසන් හුස්ම හෙළලා තියෙනවා. ඒකයි මේ මනලෝ පැත්තට ඇවිල්ලා අපි මේ හොඳට ජීවත් වෙන්නේ පිනට දහමට ලැබිව. ඉතින් ලෙඩ දුක් හැදෙනවා, වයසට යනවා, ජරා ජීරණ වෙනවා, ඒව නවත්තන්න බෑ පින්වත්නි නිවන් දකින්න තුරු. එහෙමනම් අපි හැමදෙනාම අවසන් ගමන යන කොයි කවුරුත් අන්නේ හැමදෙනා හිත පරිස්සම් කරගෙන හිතේ බලපවත්වන තණ්හාව, තරහව, වෛර ක්‍රෝධ මේවා නැති කරලා ඉතා හොඳ හිතකින් යෑම සඳහා තමයි මේ දම් පින්කම් කරන්නේ, විහෙර විහාර ඇසුරු කරන්නේ, ඒ වගේම පන්සිල් ගන්නේ, බුදුන් වඳින්නේ, බණ භාවනා කරන්නේ හොඳ හිතකින් යන්න. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. නෙක්ඛම්මෝප සමේ රතා බුදුවරු, මේ නෛෂ්ක්‍රම්‍යය තමයි ඇලී වාසය කරන්නේ. සරියුත් හාමුදුරුවෝ ආත්ම 500ක් අනුපිළිවෙලට මහණ වුණා. අන්න බලන්න නෛෂ්ක්‍රම්‍යය කොච්චර වැදගත්ද. මුගලන් හාමුදුරුවොත් එහෙමයි. මහා කාශ්‍යප හාමුදුරුවොත් ආත්ම 500ක් අනුපිළිවෙලට මහණ වෙලා. අපේ බුදුරජාණන් වහන්සේ අනන්ත ජාතිවල ඉපදුනොත් ගිහි ගෙදර අතහරින්න තමයි කල්පනා කරන්නේ. ගිහි ගෙදර මහා කරදර, පීඩා, බාධක තැනක් බව උන්වහන්සේ වටහා ගත්තා. නොයෙක් ජාතිවල බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය අතහැරියා, නෛෂ්ක්‍රම්‍යයට ඇලුම් කළා. එක ආත්මයක පින්වත්නි, අපායේ ඉඳලා ඇවිල්ලා තිබුණේ අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80,000ක් ඔසුපත් නරකයක දුක් විඳා. මනුලොවේත් රජගෙදරකට ආවේ. රජුරෝ අනකලන දරුණු පව් කරපු මිනිස්සුන්ට වරදවල් කරපු අයට දඬුවම් දෙනවා. උල තියන්න, බෙල්ල ගහන්න, කසපාරවල් 500ක් නියම කරනවා. දඬුවම්ඩුවේ දාලා හිර කරන්න, ඒ වගේම බන්ධනාගාර ගත කරන්න, ওই විදිහට උපදෙස් දෙනවා අර වරදවල් කරපු අයට. මේ කහගෙන හිටියේ මේ අත දරුවා කල්පනා කරන්නේ අනේ මමත් යම් දවසක රජ වුණොත් මටත් වෙන්නේ මේ ටික දෙන්න තමයි. ඒ නිසා මේ ගෙදරින් කොහොම හරි පැනලා යන්න ඕන කියලා පින්වත්නි අර කුඩා අත දරුවාගේ හිතට අදහසක් ආවා. වෙන කෙනෙකුට නොයන අදහසක්. රජකම බලාපොරොත්තුෙන් හැමෝම ඉන්නේ. ඒ වගේම තණ්හාවෙන් තරහාවෙන් පරිගැනීමෙන් ලෝකේ වාසය කරන්නේ මේ දරුවා කල්පනා කරේ මෙන් පැනලා යන්න. ඒ වෙලාවේ ගෙදරට අනුග්‍රහිත දිව්‍ය පුත්‍රය කියනවා දරුව අන්ධයෙක් නොවී අන්ධයෙක් වන්න, බිහිරෙක් නොවී බිහිරෙක් වන්න, ගොළුවෙක් නොවී ගොළුවෙක් වෙන්න, අංග විකල කෙනෙක් නොවී අංග විකලෙක් වෙන්න කියන ඔන්න හොඳ උපදේශයක් දුන්නා. දැන් ඇස් දෙක පේනවා නොපෙනෙනවා වගේ ඉන්නවා. කන් ඇහෙනවා ඇහෙන්නේ නැතුව වගේ ඉන්නේ. යාය ගන්න පුළුවන් අංග විකල වගේ ඉන්නේ. ඔන්න ওই தත්වෙන් ඉන්න දරුවා වෙනුවෙන් අම්මා දෙවියන්ට යාඥා කරනවා, දේව පූජා තියනවා, නොයෙක් නොයෙක් දේ කරනවා. ඒ වගේම අඬයිද කියලා බලන්න කිරි නොදී ඉන්නවා. ඒත් අඬන්නේ නැහැ. මේ විදිය කරන්න තියෙන සෑම දෙයක්ම කළා. අනේ පින්වත්නි මේ දරුවා නෙමේ කතා කරන්න යන්නේ. නමුත් හොඳ රූපන්න දරුවෙක් බව දන්නවා. රාජ නියෝගයක් වෙනවා මේ කාලකන්ණි දරුවෙක් රජවාසලේ තියා ගැනීම හොඳ මදි. වලක් කපල වලේ දාන්න කියලා නියමයක් කළා. දැන් මේ දරුවා කරත්තේ දාගෙන වලක් කපල වලේ දාන්න තමයි අරගෙන ගියේ. අන්න එතනදී කරත්තෙන් බිමට බැස්සා. කරත්තේ එසව පුළුවන් ද බලන්න, පුළුවන් උස්සන්න. අතපය පිරිමැදලා රතාචාර්යර කියනවා ඕනෑම කෙනෙකුට උපන්න දරුවෙක් ඔය වගේ මරා දාන්න එපා කියන්න, අසත්පුරුෂ වැඩ කරන්න එපා කියන්න, සත්පුරුෂ වැඩ කරන්න කියන්න. ලස්සන ගාථා 10ක් කියලා දුන්නා අර රතාචාර්යයට. මේක මගේ අම්මට තාත්තට ඇහෙන්න කියන්න ඕන. මිත්‍රද්‍රෝහිකම් කරන්න එපා කිව්වා. මේක ගිහිල්ලා කිව්වහම රජුරවන්ටත් අම්මාටත් සිහි නැතුව වැටුණා. මේ දරුවා වනාන්තරයට ගිහිල්ලා තාපස ඇඳුම් ඇඳගෙන තාපස ජීවිතයට නෛෂ්ක්‍රම්‍ය ජීවිතයට බැසගත්තා. ඊළඟට මව්පියන් අමාත්‍යවරු ඒ හැමදෙනාමත් ඇවිල්ලා බෝසතාණෝ ළඟ මහන වෙලා තවුස්දම් පෙරුවා. ඊළඟට රටවැස්සෝ කල්පනා කළා යම්කිසි රජ කෙනෙක් ඇවිල්ලා මේ රට අල්ලගත්තොත් අපි ඔක්කොම මරලා දාවේ. ඒ නිසා අපිත් යමු බෝසතාණන් වහන්සේ ළඟට කියලා කුඩා දරුවෝද අත දරුවෝද මව්පියන්ද රටවැසි හැමෝම පින්වත්නි හිමාල වනාන්තරයට ගියා. ගිහිල්ලා තවුස්දම් පුරන්නට පටන් ගත්තා. විස්කම් දෙවි පුත්‍රයා මේ හැමෝටම ආහාර පාන ඇඳුම් පැළඳුම් ඉදුම් හිටුම් වතුර මේ සියල්ල සම්පාදනය කළ දුන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අද මේ නිවන් සම්පත් ලබාගෙන ඉන්නේ එදා අර කෝටි සංඛ්‍යාත ජනතාවක් මහනදම් පුරපු අය කියලා. එහෙමනම් පින්වත්නි අපිත් මේ නෙක්ඛම්ම ජීවිතයට ඇලුම් කරන්න ඕන, නෛෂ්ක්‍රම්‍යයට බැසගන්නට ඕන. ඒකේ බොහොම අනුසස් තියෙනවා. ඒ වගේම සංසාර ගමන කෙරේ ඇලීම් අඩු කරලා ගැටීම් අඩු කරලා බොහෝම නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපේ හිතට විශාල බරක් තියෙනවා. ඒ බර උහුලාගෙන යන්නත් සමහර විට අමාරුයි. මොකද දුවා දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ, වතු පිටිවල යාන වාහන, ඒ වගේම රැකී ආරක්ෂාවන්ගේ දරු මුණ බොරන්ගේ මේවා කියාගෙන කියාගෙන ගියොත් මේ මවට මේ පියාට තියෙන බර සීමාවක් නැහැ. ඉතින් මේ බර කවදා බිම තියන්නද? ඒ නිසා මව්පියන්ගේ බර වැඩි නිසා හිත හදා ගන්න බැරුව මරණයෙන් පස්සේ දුකට යනවා. අන්න ඒ බව වටහා ගත්තොයි මොකද කරන්නේ? මොනතරම් වැඩ තිබුණත් දුවල පැනලා ගිහිල්ලා දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, තුනරුවන් වඳිනවා, පොදනවා, පන්සිල් ආරක්ෂා කරනවා, පෝයට සිල් ගන්නවා. ඒ කරගෙන යන්නේ අනේ මේ දුකෙන් නිදහස් වෙන්නට ඕන කියලා. මේ සදහව තුනලාද මේ උදාන පින්කමට ආවෙත් ඔන්න ඔය වගේ උදාර අදහස් හිතේ තබාගෙන මේ සංසාරයේ කිසිම තැනක සැපයක් යයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. හැම තැනම දුකමයි. උපදිනවා ජීවත් වෙනවා මැරෙනවා, ඉපදෙනවා ජීවත් වෙනවා ජරාවට පත් වෙනවා මැරෙනවා, ඉපදෙනවා ජීවත් වෙන අප්‍රමාණ දුක් විඳිනවා මැරෙනවා. ඒ අනුව බැලුවාම අපිටත් ওই ටික තමයි. අපි ඒවා හොඳට කල්පනා කරගෙන මේ සංසාරේ ඇලී ගැලී වාසය කිරීම නම් හොඳ නැහැ. පුළුවන් තරම් පිනට දහමට නැඹුරු වෙන්න, එවගේම යන එනකොටත් බුදුගුණ ආදී මෙනෙහි කරන්න මෛත්‍රී භාවනාව කරගන්න. අන්න එතකොට පින්වත්නි අපිට සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඊළඟට ලබන ජීවිතය අඩුපාඩුකම් නැති පිරිපුන් ජීවිතයක් ලබන්න පුළුවන්කම තියෙනවා. එහෙම ජීවිතයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන අතර කවර පින්කම කළත් දෙව්ලොව බඹලොව ගැන නොසිතා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අමහමහ නිවන් සම්පත් ලැබේවා කියන අදහස ප්‍රාර්ථනාව කොයි කවුරුත් තියාගන්නට ඕන. නෙක්ඛම් මෝප සමේරතා ඒ මහබෝසත්වරු නෛෂ්ක්‍රම්මී ඇලී වාසය කරනවා. දේවාපි තේසං පිහයන්ති සම්බුද්ධානං සතී මතං. ඒ වගේම පින්වත්නි සිහි කල්පනාව තිබෙන තෙසැත්තෑ ඥාන, සස්සැත්තෑ ඥාන, චුද්දස බුද්ධ ඥාන ආදී අනන්ත ගුණ සහ අනන්ත ඥානවලින් සමන්වාගත බුදුරජාණන් වහන්සේට දෙවියෝද, බ්‍රහ්මයෝද, මනුෂ්‍යයෝද, අමනුෂ්‍යයෝද හැමෝම ප්‍රියමනාප කරනවා. මොකද උන්වහන්සේගේ ගුණ ප්‍රමාණයි. උන්වහන්සේට යමෙක් වඳිනවා නම් ලැබෙන පින ප්‍රමාණයි. උන්වහන්සේට යමක් පූජා කරනවා නම්, ගුණයක් සිහි කරනවා නම් ලැබෙන පින ප්‍රමාණයි. අන්න ඒ නිසා තමයි මේ බුදුවරුන්ට හැමෝම ප්‍රියමනාප. ඒ නිසා තමයි බුදුවරුන්ට හැමෝම වඳින්නේ පුදන්නේ. වෙන ශාස්ත්‍රු කෙනෙකුට වැඳ කියලා යමක් පූජා කළා කියලා එහෙම අනුසස් ලැබෙන්නේ. හේතුව මොකද? තණ්හාව නැති කරලා නැහැ, තරහව නැති කරලා නැහැ, වෛරය නැති කරලා නැහැ. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 1500ක් වූ ක්ලේශයෝ සම්පූර්ණයෙන් නැති කරලා වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු නිසා, රාගාදී ක්ලේශ ධර්මයන් දුරු කරපු නිසා, සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් නැති කරපු නිසා අරහං නම් වනසේක කියනවා. අන්න එබඳු උතුමන් වහන්සේ නමකට ඕන වඳින්න පුදන්න, යමක් පූජා කරන්න. එවැනි උතුමෙකුට යම් පූජාවක් කරපෝ හැමෝටම දැවැන්ත අනුසස් ලැබුණා. අප්‍රමාණ අනුසස් ලබාගෙන දිව්‍ය මානුෂ බ්‍රහ්ම සම්පත් ලැබුවා. එහෙනම් පින්වත්නි මේ ගුණ සිහි කරලා අපේ බුද්ධ පූජාව වන්දනාව තමත් ගෞරවයෙන් වැඩියෙන් සිද්ධ කරන්න ඕන. ඒ වගේම බුදු ගුණ සිහි කිරීම මොනතරම් සිහි කළත් මදි. ඉතිබිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ යන මේ වගන්තිය පින්වත්නි සිහි කරන වරක් පාසාම කෙලෙස් යටපත් වෙලා යනවා. මහා පුණ්‍ය නිධානයක් ලැබෙනවා. යක්ෂ භූත අමනුෂ්‍යෝට ඇවිල්ලා හොල්ලන්න බෑ. සංසාරේ මේ බුදුගුණ මෙනෙහි කරන්නගේ ජීවිත හොලවන්න බෑ. මහා ප්‍රභාස්වර වටිනාකම යුත් ජීවිත ලැබෙනවා. එවගේම ආයු වරණ සැප බල ඥාන සුගති සම්පත් මේවා සීමාවක් නැතුව ලැබෙනවා. එවගේම පින්වත්නි අසීසුරු සැප සම්පත් අසීමිත විදිහට ලැබෙනවා. ඒ තරම් ප්‍රබලයි මේ බුදුගුණ භාවනාව. ඉතා ඉක්මන් භවයකදීම නිවන් සම්පත් අවබෝධ කරගන්නටද පුළුවන් උතුම් භාවනාවක් හැටියටයි අපේ ලෞතුරු ධර්මයේ පින්වත්ති පෙන්වන්නේ. එහෙම කල්පනා කරලා මේ සද්ධාදී ගුණ දියුණු කරලා අපි දෙවි මිනිසුන් ප්‍රියෝ ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ නිතර සිහිපත් කරලා ඒ ගුණ කල්පනා කරලා ඒ ගුණ නිතර මෙනෙහි කරලා කටයුතු කළොත් අපේ මෙලවත් හොඳයි, අපේ පරලවත් හොඳයි, අපේ සංසාර ගමනම හොඳයි. ඉතා ඉක්මන් භවයකදී අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමහමහ නිවන් සම්පත් අවබෝධ කරගන්නට ලැබෙනවා. ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. එසේ ප්‍රාර්ථනා කර ගනිමින් මේ බෞද්ධා නාලිකාව අමා මිහිරක් මේ සැදැහැව තුනලාට ලෝකවාසීන්ට අතිවිශාල පිරිසක් දන් දීමට හුරු වුණා. අතිවිශාල පිරිසක් බුදුන් වඳින්න බණාන්න භාවනාවට යොමු වුණා. පන්සලට යාමෙන් පුරුදු වුණා. එනිසා බෞද්ධා නාලිකාව ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ අතිවිශාල පිරිසක් නරඹනවා, ශ්‍රවණය කරනවා. ඉතින් අද මේ පින්නතුන්ලාත් මේ ධර්ම දේශනාව විසුරුවා හරින්නේ ඒ හැම දෙනාටම. බණපදයක් අහන්නට ඉඩකඩ සලසා දීම මොනතරම් පිනක්ද? ඒ වගේ ලෝකීයට බණක් විසුරුවා හැරියම් මොනතරම් පිනක් ලැබෙනවද? එහෙමනම් ජයසේකර මහත්මා, නෝනා මහත්මිය පුතුණුවන් සන්තෝෂයෙන් පත්වෙන්නට ඕන. තම ධනය, කාලය, ශ්‍රමය වැය කරලා අතිමහත් පිනක් තමයි මේ ඥාතිත මිත්‍රාදීන් ඒකරාශි කරගෙන සිද්ධ කරන්නේ. එහෙම කල්පනා කරලා පින වැඩි දියුණු කරගත්තාම, පව අඩු කරගත්තාම, එහි විපාක අපට හොඳට ලැබෙනවා. අඩුපාඩුකම් නැතුව පින්වන්ත ගුණවන්ත නැනවන්ත ජීවිතයක් ලබාගෙන මේ භයානක සංසාර දුකින් අත මිදෙන්න අපට පුළුවන්කම තියෙනවා. එනිසා පිනට එහා දෙයක් ලෝකේ නැහැ කරන්න, ඒ දේ වැඩිපුර කරගන්න, ආර්ථිකය හොඳට හදාගන්න, ඒ වගේම රැකී ආරක්ෂාවන් හොඳට කරගන්න, දරුවන්ට නිසිමඟ පෙන්වලා දෙන්න, දුවා දරුවොත් හොඳට හැදෙන්න ඕන කියන දේ අහන්න ඕන, අකීකරු වෙන්න නැතුව හැදෙන්නට ඕන, පිනට දහමට යොමු වෙන්නට ඕන, සුබ අනාගතයක් පිණිස කටයුතු කරගන්න ඕන. එහෙම හිතාගෙන කටයුතු කරලා හැමෝගෙම මෙලවත් හදාගෙන පරලවත් හදාගෙන ඊතායික්මන් භවයකදී අපිට බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා නිවි සනසී පැමිණ වැඩවදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්න මේ උදාර පින ඔබ අප කොයි කාටත් හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්නට ඕන. එසේ නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගනිමින් අද මේ පුණ්‍ය කර්මයේ සිදු කරන පන්නේපිටිය හෝ කන්දර පාර වනමල් උයන පදිංචි ජේම් ටීවී ජයසේකර මහත්මයා, දමිතා අනෝමා ජයසේකර මහත්මිය බලාපොරොත්තු වන අරමුණු රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. අද මේ පින්නතුල කල් වේලා ඇතුව පැමිණිලා සම්බෝධි විහාරස්ථානයේ දැක බලා වැඳ පුදාගෙන දැන් මේ සීලේක පිහිටලා බුදුගුණ භාවනාව සිද්ධ කරලා සංකස්සපුරයේදී වදාළ දේශනාවක් ශ්‍රවණය කරගෙන මේ රැස් කරගත්තා වූ පින සහ තමන්ගේ ජීවිතේ පුරාම රැස් කරගත්තා වූ පින වසර 20කට පෙරදී අභාව ප්‍රාප්ත වුණු 2014 10යි 24 දිනට තිස්සන උපන්දිනය අනුස්මරණය කරන රුචිර තත්සර බණ්ඩාර ජයසේකර පුතුණුවන්ටත්, විශ්‍රාමලත් විදුහල්පතිනි හැරියට් ලීලා ජයසේකර මෑණියන්ටත්, ගාල්ලේ කැප්පිටියාගොඩ ඇල්පර්ට් ජයසේකර පියතුමාණන්ටත්, ඔත්මලේ තලපිටියාගම ජේම්මේ ජයසේකර පියතුමාටත්, සීලවතී ජයසේකර එමි ගුණවර්ධන බ්‍රිටිෂ් ජයසේකර නැන්දනියන් තිදෙනාට සහ දෙපාර්සවේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ උදාර පින්වත් වේවා අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුමෝදනාව ලබාගෙන පුතුණුවන් ඇතුළු හැමදෙනාම දුකින් අත මිදේවා, සැපේටපත් වේවා, ආයු වරණ සැප බල ඥාන සිද්ධ වේවා, කරදර කම්කටොළු බාධක අපල දුර වේවා, අකල් මරණවලට පත්ම වේවා, ආයු වරණ සැප බල ඥාන ලබත්වා. එවගේම පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කරගෙන පාරමී පුරා මියගේ හැමෝටම නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අපවත් මේ වදාළ සියලු මහා සංඝරත්නයටත්, රටදෑ වෙනුවෙන් දිවි පෙදෝ සියලු නන්විරුවන්ටත්, විපත් කරදරවලින් ජීවිතක්ෂයටපත් වන හැමෝටමත්, මේ බණහන සියලු දෙනාගේ පරලෝකීය ඥාතිවරුන්ටත් මේ උතුම් පින් අත්වේ සුගති සැප නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම උසස් අධ්‍යාපන විදේශගත වී උසස් අධ්‍යාපනයේ හදාරන කල්හාර භුවනික බණ්ඩාර පුතුණුවන්ට මේ පින් බලෙන් තෙරුවන් සරණින්, එවගේ අමිල ගමගේ සහ පේසල ගමගේ පුතුණුවන්ටද නිදුක් නිරෝගී සම්පත් ලැබේවා, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, අපල මාරක බාධක දුක් කරදර සංසිඳිලා සිතක් ශාන්තියක් යහපතක් දියුණුවක් සැලසේවා, ලංකාවට පැමිණෙන තුරුම ආරක්ෂාව සිත ශාන්ති යහපතද සැලසේවා කියන කවුරු සාදු කියලා ආශිර්වාද කරන්න. එවැගේම එච්.එම්. පුංචිමැණිකේ හේරත් මෑණියන්ට, මහජන බැංකුවේ සේවය කරන සියලු දෙනාටම, බෞද්ධ නාලිකාවේ සභාපති ගරු කටයුතු දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේට, බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත්, බණහන දෙස් විදෙස් සියලු දෙනාමත් මේ පින් බලෙන් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත්, පින් කැමැත්තෝ නිවන් සම්පත් ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අපවත් ඒ වදාළ කැප්පිටියාගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති කෝරළේගම පියනන්ද ස්වාමීන් වහන්සේට, අපවත් ඒ වදාළ පන්නේපිටි සුභද්‍රා රාමාධිපති විශ්‍රාමලත් පරිවිනාධිපති තිඹිරිවැව සුමනසාර ස්වාමීන් වහන්සේටත් මේ උදාර පින්වත්වල උන්වහන්සේලාගේ සංසාර ගමන සැපවත් වේවා, නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දේශකයන් වහන්සේ ඇතුළු මුළු මහත් මහා සංඝයා වහන්සේට නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින් බලාපොරොත්තු වන සියලුම ඥාති මිත්‍රාදීන්ට හිතවත් අහිතවත් මැදත් හැමෝටම මේ පින් බලෙන් යහපතක්ම වේවා. රට ජාති ආගම ආරක්ෂා කර දුන්න සියලුම රණවිරුවන්ට හමුදා ප්‍රධානීන්ට රාජ්‍ය ආරක්ෂක අංශවල හැමෝටමත් නිදුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අයි වගේම මේ රැස් කරගත්තා වූ උදාර පින් බලෙන් තෙරුවන් සරණින් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ රුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේගේ අනුභවයෙන් කේසධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ යකුධාතුන් වහන්සේ සතර දළදා වහන්සේගේ අනුභවයෙන් බුද්ධගයාව බෝධීන් වහන්සේ වජිරාසනේ අනුභව බලයෙන් මේ තුන් ලෝකේ පුරා වැඩ සිටින බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සේරදුන් වහන්සේලාගේ අනුභවයෙන් එවගේ අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනුභවයෙන් මේ සාරා සංකේය කල්පලක්ෂය තුළ ලෝකේ පහළවන තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන දේවත සෝභි තනුවම දස්සේ පදුම නාරද පදුමුත්තර සුමේද සුජාත පිය දස්සේ අත දස්සේ ධම්ම දස්සේ සින්දත තිස්ස පුස්ස විපස්සී සිකී වෙස්සමු කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම යන බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභව බලයෙන් බුද්ධ ඍධ්‍යානුභව බලයෙන් නවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්නය අනුභවයෙන් ආර්ය මහ සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් දෙවුරක වරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් අද මේ ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන පන්නිපිටිය හෝකන්දර පාර වනමල් උයන පදිංචි JMTB ජයසේකර මහත්මයාට දමිතා අනෝමා ජයසේකර මහත්මියට සහ කල්හාර බෝනික බණ්ඩාර ජයසේකර තම පුතුණුවන්ටත් මේ බණහන්න පැමිණි හැමෝටමත් බණහන සියලු දෙනාමත් මේ පින් බලින් සත්‍යක්‍රියා බල මහිමෙන් හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂ වර්ණ සැප බල ඥාන වැඩි දියුණු වේවා. කරදර කම් කටළු බාධක අපල නවග්‍රහ දෝෂ විපත් කරදර දුර වේවා. පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කරන්න හැමෝටම වාසනාව ලැබේවා. කර්ම විපාක මගහැරේවා. එවැගේම තම තමා සිතන පතන සම්්‍යක් ප්‍රාර්ථනාවෝ සඵල වේවා. ගන්නෙහෙන්න හුස්ම රැල්ලක් ගානේ තබන පියවරක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ මේ පින් බලෙන් හැමෝටම ආරක්ෂාව සෙත සාන්ති ආපද සැලසේවා. මරණ මොහොත දක්වාම දරුණු ආබාධයක් කෙනෙකුගෙන් උදව් උපකාරයක් නොගෙන ජීවත් වීමටත් වාසනාව ලැබේවා. එවගේ මරණ මොහොත දක්වාම නිරුපන්දුරතව ජීවත් වෙන්නත් වාසනාව ලැබේවා. මෙතන් පටන් නිවන් දකිනා ජාති දක්වාම සතරපා දුකක් නැතුව අඳ බිරිගලු ආත්ම භාවයක් නැතුව පාරමී පුරන්නට ලැබේවා. නෑබෑ නොකියා දන් දීමටත් සීල සමාධි ගුණ දියුණු කරන්නටත් වාසනාව ලැබේවා. අසත්පුරුෂ ආශ්‍රයක් නිවන් දකිනා අතුරු අපට නොම වේවා. සත්පුරුෂ මව්පියන් ගුරුවරුන් ඥාතීන් මොනගැසේවා. ධර්ම සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන උදාර ගුණයන්ගෙන් පිළිපොන් ජීවිත පෙළක් ලබාගෙන බුද්ධ ශාසනයත් රට ජාතියත් ආරක්ෂා කරගෙන පාරමී පුරා බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවේ සැනසේ පැමිණ වැඩවදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර මහමහා නිවන් සම්පත් පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා කවුරුත් නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට අපි පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ. එත්තාවතා ච අම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේ සම්බතං සම්මේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගාම හින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. ඉදං මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සුබින්වත්නේ, ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළේ අම්බලංගොඩ ගල්දුවව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ, දේශකයන්න් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල් සිදු කරන්නට අවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්ම දේශනාව මෙතකින් අවසන් වෙනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.